si Gevi, Gevi, Anabu Et diemba solela Ibokara minyanabu Et meddelela Api malu bala inabu ගලයන්නේ රැක නිදි මරන්නේ දරුවෝ අඹරකින්නේ අපි මාළු බාලා එන්නේ ඔරුව පැදලා යන්නේ රැක නිදි මරන්නේ දරුවෝ අඹරකින්නේ අපි මාළු බාලා එන්නේ මූදුරැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්බලල්ල ඔස්සේ Gevi, gevi, anabu Et diemba soyala Ivakara minyanabu Et met dalala Api malu bala enabu Dete saviya ganne Uruva padala yanne විරල දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ දැටි සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ විරල දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ මූදුරැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්බලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඇත දියඹ සොයලා ඉව කරමින් යනවෝ